දැන් මමත් ඒ කමිටුවේ සමාජිකයෙක්. ඒ කමිටුව මෛත්‍රී පන්සිල් සමිතියට තාම හම්බුනේ නැහැ. අපි කමිටුව මෛත්‍රී පන්සිල් සමිතියට හම්බුනේ දින වේලාවක් ඉඳන් තරින්නවා. අපි කමිටුවේ සභාපති ජෝන්සන් තුමාට උදේ කතා කරලා කිව්වා දැන් හන්දෑවේ බොහෝ විට තුමා හම් වෙන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම දන්නේ රාජසිඳ සමිතියතුමා කියන එක්කෙනා කොහොමද කියන්නේ කියලා අපි කමිටුවේ එතුමා හම්ුණායි කියලා. ඉතින් මේවා රාජසිඳ සමිතියතුමාගේ ඔළුවේ තියෙන සීන වෙන්නේ නැති. අපි දැක්කා එදා කමිටුව පත් කරපු දවසේ එතුමා හැසිරෙච්ච විදිය මාධ්‍ය විදිහට ඉස්සරහ අපි එතුමා ඒ වෙලාවෙත් මම හිතන්නේ තා හොඳ හිතකින් නෙමෙයි හිටියේ. ඒ කොමිටු පත්කීම සම්බන්ධයෙන් ඉතින් මට කියන්න තියෙන්නේ කැබිනට් ප්‍රකාශ තුමාට කරුණාකර කැබිනට් ප්‍රකාශ වැඩේ කරන දේශපාලන පින්පී වෙන්න බා කියලා. ඒක දේශපාලන පින්පී වැඩ.